ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපනදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සම්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධාජාතෝ උපසංකමති උපසංකමන්තෝ පයුරුපාසති. පයුරුපාසන්තෝ සෝතං ෝදාති. ඕහිත සෝතෝ ධම්මං සුනාති. සුත්වාන ධම්මං ධාරේති ධතානං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛති අත්ථෝපපරික්ඛතෝ ධම්මා නිජ්ජානං ඛමන්ති ධම්ම නිජ්ජානක්ඛන්ති ආසති චන්දෝ ජායති ඡන්ද ජාතෝ උස්සති උසයිත්වා තුලයති තුලයිත්වා පදාති පහිතත්ථෝ කායේන චේව පරම සච්ඡං සච්චි කරෝති පඤ්ඤාය චනං අකිවිජ්ජ පස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ශ්‍රද්ධාජාත සූත්‍ර දේශනාවේ කෙටි තේරුම දැන් සලකා බලමු. බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව පවත්වා සංසුන් මනසක් ඇති බැවින් මේ මොහොතේ කියවෙන දහම් පදය උඩුකුරු කරන ලද කාලයකට ජලයේ පිරෙන්න වගේ හිතේ තන්පත් වෙන්න පුළුවනි. අද මේ ධර්ම දේශනයේ මාතෘකා වශයෙන් ගනු ලැබෙන්නේ ශ්‍රද්ධාව ගැනයි. ඒ ශ්‍රද්ධාව සම්බන්ධ ලැබෙන ආනිසංස පේළියක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. හටගත් ශ්‍රද්ධාව ඇතිනම් වෙත පැමිණෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් වෙත, ශාස්ත්‍රුන් වහන්සේලා වෙත, උපදේශකයන් වෙත, දේශකයන් වෙත පැමිණෙනවා. පෛරුපාසන්තෝ උපසංකමන්තෝ පෛරුපාසති. එකවරක් පැමිණෙනවා කියන්නේ නැවත නැවතත් පැමිණෙනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. නැවත නැවතත් පැමිණෙමින් දෙසවන් නමාගෙන බණ අහනවා. දෙසවන් නමා ගන්නවා යමක් අහගන්න. පොහිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන සාවධානව ධර්ම ශ්‍රවණය කරනවා. සුත්වාන ධම්මං ධාරේති. අසාගත් ධර්මයේ හිතේ දරා ගන්නවා. කඳව ගන්නවා, පවත් ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛති. එසේ හිතේ දරාගත් ධර්මයේ පිළිබඳ අර්ථය නුවණින් කල්පනා කරනවා. අත්ථූප පරික්ඛතෝ ධම්මා නිජ්ජානං ඛමන්ති. එසේ අර්ථය මෙනෙහි කරන්න කල්පනා කරන්න ඒව වැටෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජානක්ඛන්ති ආසතේ ඡන්தோ ජායති. ධර්මයේ වැටෙන්න මේ ධර්මය අනුගමනය කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඡන්දය ගැන කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට ඡන්දජාත උස්සහති. ඒ සම්බන්ධ විශේෂයේ උනන්දුවක් ඇති වෙනවා. උස්සහීත්වා තුලයති. උත්සාහවත් වෙනා තමන් තීරණය කරනවා මට කොච්චර දුරට ධර්මය අනුගමනය කරන්න පුළුවන්ද? කොච්චර සීල් රකින්න පුළුවන්ද? කොච්චර භාවනා කරන්න පුළුවන්ද? තමන්ගේ ශක්තිය අනුව තීරණය කරනවා. තුලේත්වා පදහති. එසේ තුලණය කළා, කල්පනා කළා, තීරණය කළා, වඩාත්ම වීරිය කරනවා. පහිතත්ෝ කායනචේ පරම සත්‍යං සච්ච කරෝති. එසේ බලවත් උත්සාහයෙන් පිළිවෙත් පුරනකොට අනු පිළිවෙලින් හිත දියුණු වෙලා, සමාධිය දියුණු වෙලා, ඥානෙ දියුණු වෙලා මගඵල නිවන අවබෝධ වෙනවා. පඤ්ඤාචිනං අතිවිජ්ජ පස්සති. ඊළඟට මම මෙච්චර ධර්මයක් ආબોධ කරගත්තා කියලා අවසාන වශයෙන් ප්‍රතිවේක්ෂා නුවණින් දැක ගන්නවා. මෙන්න ශ්‍රද්ධාවෙන් ලැබෙන අනුපිළිවෙල ආනිසංස පන්තිය. දැන් අපි සලකා බලමු ඊළඟට මාතෘකාවේ හැටියට ශ්‍රද්ධා ජාත උපසංකමති. ඒ කියන්නේ හිතේ ශ්‍රද්ධාවක් ඇතොත් තමයි දන් දෙන්න එන්නේ, සිල් රකින්න එන්නේ, බණ අහන්න එන්නේ, භාවනා කරන්න එන්නේ, ආගමික වත් පිළිවෙත් පුරන්න හිතෙන්නේ ශ්‍රද්ධාව නිසායි. ශ්‍රද්ධාව කියන එක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ චෛතසික ධර්මයක්. මේක පෙර ධර්ම දේශනාවේ කියවුණ සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ක් තියෙනවා කියලා. එතන පළමුවන්නේ සද්ධාව. ඒ 19 මුලටම තියෙන සද්ධාව. මේ සද්ධා කියන වචනයෙහි සියර තේරුම බුදුරජාණන් වහන්සේම පහදා දීලා තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා. මේ ශ්‍රද්ධාව කියන්නේ පිළිගැනීම. යම්කිසි යහපත් දෙයක් පිළිගැනීමට කියනවා සද්ධානි කියලා. දැන් අපි මේ පූජන ස්ථානයේ තිනකොට අපේ ලොකු පිළිගැනීමක් තියෙනවා. කොහොමද පිළිගන්නේ? මේ බුද්ධ පූජා පැවැත්වීම වටිනවා, වන්දනා කිරීම වටිනවා, බෝධි පූජා පැවැත්වීම වටිනවා, බුද්ධ ප්‍රතිමාව දැකීම වටිනවා, බුද්ධ ප්‍රතිමාව දැකින විට පහදින බව වටිනවා, ඒ වගේම මේ සරුවඥන් වහන්සේගේ ගුණ සිහි කිරීම වටිනවා, ඒ ගුණ අනුව හිත පුරුදු කිරීම වටිනවා, ඔය වාගේ යහපත් දේ ගැන පිළිගැනීමක් ඇතුවයි මෙතෙන් දෙන්නේ. වෙනත් පූජන ස්ථානයකට යන්නේ, වන්දනා ගමන් යන්නේ අර තුනුරුවන්ගේ ගුණ තමන් හිතින් පිළිගැනීමයි. ඒකට කියන සද්ධාන ලක්ෂණ සද්ධා. ඊළඟට සම්පසාදන රස. ඒ කියන්නේ හිතේ පැහැදීමක් ඇති කරනවා මේ සද්ධාව. අපේ සිතේ නිතර නිතර අපිරිසුදු වෙනවානේ. ආශාව නිසා, තරහ නිසා, නොයෙක් දේ නිසා හිත අපිරිසුදු වෙනවා. ඒ අපිරිසුදු වෙන සිත පහදින්නේ සද්ධාවෙන්. ඒ කියන්නේ ප්‍රසාදයටපත් වෙනවා. අස ඉස්සර උපමාවක් තියෙනවානේ. සක්විති රජදරු කෙනෙක්, සක්විති රජ කෙනෙක් ගමනක් යනකොට පිපාසයට වතුර අවශ්‍ය වෙලා දොර වතුර කඩක් දැක්කා. ඉතින් එතුමාගේ තියෙනවා මාණික රත්නයක්, වටිනා මැණිකක්. ඒ මැණික මේ වතුරට දැම්මාම වතුර සම්පූර්ණයෙන් දොර වතුර සංසිඳිලා මැණික් පාටින් පිරිසුදු වෙනවා. වතුර පිරිසුදු වෙනවා. ඒ වගේ තමයි නිතර නිතර අපිරිසුදු වෙන අපේ සිතේ තුනුරුවන්ගේ ගුණ සිහි කරන්න කරන්න, බුදු ගුණ, ධාම් ගුණ, සඝ ගුණ සිහි කරන්න කරන්න, බුද්ධ පූජා පවත්වන්න පවත්වන්න, සීල සමාදන් වෙන්න වෙන්න, භාවනා කරන්න කරන්න අපේ හිත පහදිනවා. ඒ පහදීම කවුද සිද්ධ කෙනේ? ශ්‍රද්ධාව. නිසා ශ්‍රද්ධාවේ ක්‍රියාකාරීත්වය හිත පහදවීමයි. හිත ප්‍රසන්න කරවීමයි, හිත පිරිසිදු කිරීමයි. අකාලුෂයේ පච්චුපට්ඨාන. මේ ශ්‍රද්ධාවේ ස්වභාවය වැටෙන්නේ කොහොමද? ප්‍රබෝධමත් බව. බොහොම ප්‍රබෝධමත් බව. දැන් මෙතෙන්නේ ආගන්තුක කෙනෙක් ආවා නම් මේ හැමදෙනාගේ මුහුණ දකින්නේ හරියම ප්‍රබෝධමත් මුහුණ ඇති බවයි. ඒ මොකද? ශ්‍රද්ධාවෙන් පිරීලා. සත්‍නාත්‍රයේ ගුණ ගැන ශ්‍රද්ධාවෙන් පිරීලා ඉන්නකොට ඇකුළුණු මුහුණක් නැහැ. මුහුණ බොහොම ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න තිබුදුණු ගාව ඇති බව තමයි ශ්‍රද්ධාව. ඒක කියලා තියෙනවා තවත් දස්සන කාමෝ සීලවසං සද්දම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්ඡේර මලං සවේ සද්දෝ තුච්ඡති. සිල්ලුතුන් දකින්න බොහොම ප්‍රසන්නයි. එවාගෙම ප්‍රබෝධමත් සිතින් සිල්ලුතුන් දකින්න එනවා යනවා. බණහන්න බොහෝම ප්‍රසන්නයි. බණානකොට හිත බොහෝම පහදිනව නැත්නම් හිත ප්‍රබෝධමත් වෙනවා, මුහුණත් ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම විනය මච්චේනමලං දන් දෙන්න පුදුම ප්‍රබෝධයකින් යෙදෙනවා. ඔක තමයි ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ තුනක්. එතකොට මේක තමයි ශ්‍රද්ධාව වැටහෙන ආකාරය. ජාපියන් කිසි විදියකින් දැක්කොත් බොහෝම ශ්‍රද්ධාවෙන් බණහන කෙනෙක්. ඒ වගේම ඔහුම සදාසිතින් ප්‍රබෝධසිතින් දන් දෙන කෙනෙක්. එවාගෙම සිල්ලුතුන් දකින්නාම ඔහුම සතුටින් ඉන්න කෙනෙක් දැක්කම අපි හිතනවා හරි ශ්‍රද්ධාවන්තයෙක්නේ. බොහොම ශ්‍රද්ධාවන්තයෙක් කියලා කවුරුත් හිතෙනවා. කාටත් තේරෙනවා එතනගේ ශ්‍රද්ධාව තියෙන බව. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව වැටෙන ආකාරය ප්‍රබෝධමත් බව. අනික ශ්‍රද්ධේය වත්තු පදක්ඛාන. ඒ කියන්නේ පිළිගැනීමේ සුදුසු පිළිගැනීමේ සුදුසු බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, සීල ගුණ, භාවනා ගුණ මේවා තමයි සද්ධා පහළ වෙන්න තියෙන අරමුණු. මේක තමයි ආසන්නම කාරණේ. අපට බුදුබණ පදයක් ඇහෙනකොටම හිතේ පහදීමක් ඇති වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ පිළිබඳ ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොටම සාදු කියනවා හිතේ පහදීමක් ඇති වෙනවා. ඒ වගේම බෝධින් වහන්සේ නමක් දකිනකොටම සීලවන්ත භික්ෂුන් වහන්සේ නමක් දකිනකොටම අපේ හිත පහදිනවා. දන් දෙනවා දකිනකොට හිත පහදිනවා. බණ අහනවා දකිනකොට හිත පහදිනවා. භාවනා කරන්නේ දකිනකොට හිත පහදිනවා. ඒ අර හිතේ පහදීමට ලැබෙන අරමුණයි. ඒ අරමුණ තමයි ආසන්න හේතුව කියලා කියන්නේ. දැන් මේ වෙන ශ්‍රද්ධාව ගැන කරුණු හතරක් කියුණානේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නම් පිළිගැනීමයි. යමක් ස්ථීර වශයෙන් මේක සාදු කියලා සිතින් පිළිගන්නවා. එවැගේම ශ්‍රද්ධාවේ ක්‍රියාකාරීත්වය නම් හිත පහදවා ගැනීමයි. හිත පහදවනවා මැනිකක් වාගේ. එවැගේම ශ්‍රද්ධාව වැටෙන්න ප්‍රබෝධමත් බවයි. එවැගේම ශ්‍රද්ධාවට ආසන්නම කාරණේ ප්‍රධානම හේතුව පැහැදීමේ සුදුසු දෙයක් ලැබීම. දැන් මේ අනුව සලකා බලමු ශ්‍රද්ධාව ගැන තවත් පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රයේ මෙහෙම දේශනා කළා. සද්ධී දවිත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහති සච්ඡං හවේ සාදුතරං ප්‍රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං. එතන කියවන සද්ධී දවිත්තං පුරිසස්ස සෙට්ඨං කියන බණපදයක්. පුරිසස්ස කියන්නේ පුජ්‍යලයාට, මනුෂ්‍යයාට, දෙවි කෙනෙකුට, කාට නමුත් මිත්තං කියන්නේ සම්පත්තියයි. අපි සම්පත් වශයෙන් යම් යම් දේ හිතනවා නම් ඒවට මිත්තං කියනවා පාලි භාෂාවෙන්. රත්න සූත්‍රයේ තියෙනවානේ යම් කිංචි මිත්තං විදවාහුරංවා කියලා. මිත්තං කියන්නේ සම්පත්තිය, සැපත. මේ ලෝකේ යම් තාක් සැපත්යක් නම් ඒ සැපත් අතුරෙන් ශ්‍රද්ධා ඉද මිත්තං. මනුෂ්‍යයාට උතුම්ම සැපත තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇතොත් ඒක ලොකු වස්තුවක්. දැන් අපට මිල මුදල් තියෙනවා නම්, හොඳ ගෙවල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, සම්පත් රැකී ආරක්ෂා තියෙනවා නම්, ඒක තමන්ගේ සැපේ පිණිස හේතු වෙනවානේ. තමන් අවශ්‍ය දේ එයින් ලැබෙනවා. පහසු විහරමින් සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ලෝකී ඊට වඩා සපතක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම ශ්‍රද්ධාවෙන් ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධා මුල් කොට කුසල පිළිම නිසා සම්පල් ලැබෙනවා. ඒසා සම්පල් ලැබීමේ මූල හේතුව ශ්‍රද්ධාව කියලා එදා ආලවක සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. ඒක දෙන්නේ තේරෙම ධම්මෝ සුචින්නෝ සුඛමාවහති කියන්නේ කුසල රැස් කිරීම. ශ්‍රද්ධාවෙන් යුතුව කුසල රැස් කිරීමෙන් මෙලවත් පරලවත් සැපගෙන දෙනවා. සත්‍යාවේ සාදු තරම් රසාන මේ ශ්‍රද්ධාවන්තයා කතා කරන්නේ සත්‍යෙමයි. බොරු කියන්නේ ශ්‍රද්ධාවන්තයාගේ ඒ වචනය බොහොම මිහිරි. ඒ වගේම රසාතුරේ මිහිදෙන දේ සත්‍ය වචනේ. ඒ ශ්‍රද්ධාව නිසා තමයි කියවෙන්නේ. පඤ්ඤා ජීවින් ජීවිතමහො සෙට්ටං. ශ්‍රද්ධාව නිසා ප්‍රඥාව දිනු කරගන්නවා. ශ්‍රද්ධා නිසා කුසල් කෙරීමෙන්, ශ්‍රද්ධා නිසා බණ ඇසීමෙන්, ශ්‍රද්ධා නිසා බණ පොත් කියවීමෙන්, ශ්‍රද්ධා නිසා භාවනා කිරීමෙන්, ශ්‍රද්ධා නිසා ධර්ම සාකච්ඡා කිරීමෙන් සමාජයේ ප්‍රඥාව දිනු වෙනවා. අන්න ඒක නිසා ශ්‍රද්ධාව සීලෝම සම්පත්තියට ප්‍රධාන සම්පත්තියක් හැටියට දේශනා කළා. තවත් කෙනෙක් තියෙනවානේ පසී භාරද්වාජ සූත්‍රයේ තියෙනවානේ සද්ධීද සද්ධා බීජං තපෝ වුත්ති පඤ්ඤාමේ යුගේ නංගලං ඉරි ඊසාමනෝ යුත්තං සතිමේ පාල පාචනම්. මෙම ගාථා පෙළක් තියෙනවානේ. එතන තියෙනවා ශ්‍රද්ධා බීජං තපෝ වුත්ති කියලා. මේ බුදුරජාණන් වහන්සේට කසිය බාරද්දාට බ්‍රාහ්මණයා කිව්වනේ මම සීසාල වපුරලා තමයි අනුභව කරන්නේ. සමුන්නාසේ සීසාල වපුරලා අනුභව කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ එතුමාගේ සීසාන තැනට වැඩලන්නේ මේ පින්නපාතීකෙ. එවෙලා මේ තැනත්තා කලින් බෞද්ධයෙක් නෙමෙයි, බුදුගුණ දන්නේත් නෑ. එයත් ආවිලාමේ තමන්ගේ පිරිසට කෑම බෙදමින් හිටියේ, කිරිබත් බෙදමින්. බුදුරජාණන් වහන්සේ මේ දානි මොනවට ගියා නෙමෙයි මේ තැනැත්තාට සහත් වීමට මඟ පාදා දීම පිණිසයි මේ වැඩි. නමුත් එයා ඇත්ත ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම සීසාලා. වපුරලා තමයි අස්තුන නෙලාගෙන ජීවත් වෙන්නේ. තමුන්වහන්සේ සීසාන්ද කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේකට ගැළපෙන පිළිතුරක් දුන්නා. මම සීසාල තමයි ජීවත් වෙන්නේ. මම සීසාල වපුරලා අස්තුන නෙලාගෙන ජීවත් වෙන්නේ. එතකොට මේ ඇත්ත කිව්වා කෝ තමුන්වහන්සේට නඟුල් කොහෙද? වියගස් කොහෙද? හරකබාන කොහෙද? කෙවිත කොහෙද? හිවැල කොහෙද? ඔක්කොම ඇහැවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඒවා මේ පිටස්තර කර තියාගෙන ඉනවා දෙන්නේ නෙමෙයි. මේ ශරීර අභ්‍යන්තරයේ හද සංකාණේ තියෙන ඔක්කොම ජාති මොනවද? මගේ වැතිනීමේ බීජ වර්ගයේ තමයි ශ්‍රද්ධාව. ඔබ එකක් ගන්න විස්තර කළා. එතකොට බීජ වර්ග ශ්‍රද්ධාව කියලා දේශනා කලේ යම් කිසි කෙනෙකුගේ හිතේ දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, පිළිවෙත් පුරන්න, දස පුණ්‍යක්‍රියා පුරන්න මුල් වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ලැබුණා නම් සීලෝම කුසල් සිද්ධ කරගන්න පුළුවන්. ශ්‍රද්ධාව ලැබීම නිසා, ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම නිසා සහත් වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, ලෝතුරා බුදු වෙන්න පුළුවන්. ලෞකික වාසයෙන් රජ වෙන්න පුළුවන්, සක්විති වෙන්න පුළුවන්, සක්දේව රජ වෙන්න පුළුවන්, බමලෝ යන්නත් පුළුවන්. ධ්‍යාන අභිචාර ලබන්නත් පුළුවන්. එනිසා සියලුම උසස් සම්පත් ලබා ගැනීමෙන් ශ්‍රද්ධාව බීජයක් වාගේ වපුරන බීජයක් වාගේ. ඉතින් මේ දීර්ඝම දේශනිය අහලා එදා පසේ බාරද්දාගේ බ්‍රාහ්මණතුමා පැහැදිලිව මොකද උනේ? ඒ ගවිතන් කටයුතු ඔක්කොම නිම කරලා තමන්ගේ දේපල දරුවන්ට බාර දීලා බුදු ශාසනයේ පැවිදි වෙලා රහත් වුණා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ තෙන්නේ වැඩි. එතන සදාන් වුණා ශ්‍රද්ධාව කියන එක බීජ වර්ගයක් කියලා. ලෞකික ලෝකෝත්තර සැප ආශ්‍රම ලබා ගන්න හේතු වෙන බීජ වර්ගයක්. තවත් තැනක දේශනා කළා තියෙනවා ශ්‍රද්ධා බන්ධති පාතේයං හිරි ඊසාන මාදිසෝ හිරි භෝගාන මාදිසෝ. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ ගමන් වියදමක් කියලා. මඟ වියදමක්. දැන් අපි මේ මෙල්බන් නුවරේ ඉඳලා කොළඹට යන්න ඕන නම් අතේ මුදලක් තියෙන්න ඕනේ. අවශ්‍ය මඟ වියදම් තියෙන්න ඕන ගමන් බඩු තියෙන්න ඕනේ. කොළඹෙන් මේ එතෙන්නත් ඒ වගේ තියෙන්න ඕනේ. ඒ වගේ තමයි නිවන් මඟට යන නිවන් ගමනට යන කෙනෙකුට මේ ශ්‍රද්ධාව කෙනෙක් මඟ වියදමක්. ශ්‍රද්ධාවෙන් දන් දෙනවා, ශ්‍රද්ධාවෙන් සීල දකිනවා, ශ්‍රද්ධාවෙන් දස පුණ්‍යක්‍රියාවන් කරනවා. ඒ ඇත්තට නිවන් දකින සිට උපනුපම් භවයන්ෙදී අවශ්‍ය සම්පත් පිළිලා ඉතිරලා දෙනවා. ඒසා නිවන දක්වා සුවසේ ආගන්නට මඟ වියදමක් වගේ ශ්‍රද්ධාව කියලා මෙහෙම දේශනා කළා. තවත් තැනක තියෙනවා ශ්‍රද්ධා හත්තං කියලා. මේ ශ්‍රද්ධාව කෙනෙක් අසක් වාගේ කියලා. ශ්‍රද්ධාව කෙනෙක් අසක් වාගේ. අතෙන් තමයි හැම දෙයක්ම කරන්න පුළුවන්. සියලු කර්මාන්ත කරන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, කෑමට ගන්නත් පුළුවන් අත තියෙනවා නම්. ඒ වගේ තමයි ශ්‍රද්ධාව. දිවල සම්බල් අත්කඩ ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. බ්‍රහ්ම සම්පත් අත්කඩ ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. ධ්‍යාන අභිඥා අත්කඩ ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. එවාගෙම සෝවාන් ආදී මාර්ගඵල අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. රහත් ඵලය ලබන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. පසේ බුදුබව අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. ලෝතුරා බුදුබව අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධා ඇති. මේ නිසා මේ සියලුම සම්පල් ලබා ගන්න අතක් වාගේ තමයි ශ්‍රද්ධාව. දැන් ඉතින් අපි සලකා බලමු ශ්‍රද්ධාවේ ප්‍රභේද මොනවාද කියලා. ශ්‍රද්ධාවේ ප්‍රභේද කියනවා හයක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, ආගම ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා කියන අවස්ථා හයක් තියෙනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ දැන් මුලින් සඳහන් කළානේ පිළිගැනීම කියලා. දැන් අපි මේ ලෝකයේ යන්තා ආගමක ආගම් කතරෝර ඉන්නවා කියලා හිතමු. යම් යම් ආගම ආගම් තියෙනවා. දැන් බෞද්ධයෙක් වශයෙන් අපි මොන විදිහේ ආගම ධර්මයක් ඉගෙන ගත්තත් අපි පිළිගන්නේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, රත්නත්‍රය. එතකොට මේ රත්නත්‍රයේ පිළිගැනීම තියෙනවා මෙතන. ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. දැන් අපි හැමදාම බුදුන් වඳිනකොට දැනුත් කියවනේ නක්ඛි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒ කියන්නේ මට බුද්ධ ධර්මයේ හැර වෙන සරණක් පිටක් නැහැ. එතකොට වෙන දෙවි කෙනෙක් ගැන හිතුවේ නැහැ. සායි බබා ගැන හිතුවේ නැහැ. වෙන ආගම කතුරු කෙනෙක් ගැන හිතුවේ නැහැ. සර්ව බලධාරි දෙවියෙක් ගැන හිතුවේ නැහැනේ. අපි හිතන්නේ මට බුද්ධ ධර්මයේ හැර වෙන සරණක් නැහැ. ඊළඟ ධර්ම ධර්මයේ හැර මට වෙන සරණක් නැහැ. සංඝ ධර්මයේ හැර මට වෙන සරණක් නැහැ. බුද්ධ ධර්මයේ මට එකම සරණයි පිහිටයි. ධර්ම රාත්‍රේකම සරණයි පිහිටයි සංඝ රාත්‍රේකම සරණයි පිහිටයි කියලා අපි පිළිගන්නේ කවදාකවත් ඒක අපි කඩ කරන්නේ නැහෙනේ සමාත දේවාල වලට යන්න පුළුවන් දෙවියන් බාහාර වෙන්න පුළුවන් නමුත් අපි හිත ඇතුලේ තියෙන්නේ තුනුරුවන් ගැනමයි ඒ දෙවියෝ තුනුරුවන්නේ වදින්නේ ඒතර දෙවියන් ළඟට බොහෝ දිනා යනවා ර ගතානුගතිකව නමුත් අපි යන්න ඕන තුනුරුවන් එකයි තුනුරුවන් එක යනවා නම් දෙවියෝත් අපට වඳිනවා දෙවියන් අපට ගෞරව කරනවා දෙවියන් අපට ආරක්ෂා සැලසෙනවා බෞද්ධයන් නිසා බෞද්ධයන්ට තමයි කියන්නේ සිල්වතුන් තමයි දෙවියෝ පිහිට වෙන්නේ සීලයක් නැතුව දේවාලෙ ගියාට කියලා සදා පිහිට වෙන්නේ නැහැ එතකොට දැන් මෙතන සඳහන් වෙන්නේ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා ගැනනේ ඒ කියන්නේ තුනුරුවන්ගේ ගුණ පිළිගන්නවා දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහ සෞරියේ පිනුවා කියලා අපි අහනවා එතකොට අපි අවංකව පිළිගන්නවා අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. අත් අසංකේය කල්පලක්ෂයක් හිතින් බුදුබව පතාගෙන ආවා කියලා අපි අහනවා. එතකොට අපි ඒක අනිවාර්යෙන් පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒ කාලේ 125,000ක් බුදුවරු පහළ වුණා බුදුබණ ඇහුවා කියලා අපි අහනවා. එතකොට ඒක හේමයි කියලා අපි පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම රාජ කුමාරියක් වෙන්න කාලේදී බෝසතුන් වහන්සේ අර සිද්ධාර්ථ කියන මේ අබතේ පූජාවක් කළා පුරාණ දීපංකර බුද්ධ ශාසන කාලයේදී අලුත් දීපංකර බෝසත් භික්ෂුන් වහන්සේට එදා ප්‍රාර්ථනා කළා වචනෙන් බුදු බව. ඒක අපි අහලා තියෙනවා. අනකට අපි හිතන එක හිමයි. ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න ශ්‍රද්ධා ලක්ෂණ ශ්‍රද්ධා. නවා සංකේය කල්පලක්ෂයක් වචනෙන් බුදු බව පැතුව කියලා අපි අහලා තියෙනවා. අහනවා. ඒකට ඒක හේමයි කියලා අපි ඉක්ින් පිළිගන්නවා. ඒ වගේ මේ කාලේ 387,000ක් බුදුරු පහල වුණ බුදුබණ ඇසුවා කියලා අපි අහනවා. ඒකට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. ඒක බොරු නෙමෙයි. ඒ වගේම ඒක ශ්‍රද්ධා ලක්ෂණ ශ්‍රද්ධා. දීපංකර පාදමූලයේදී කරුණ 8ක් එකතු වෙන බුදු වෙන බවට නියත වුණා කියලා අපි අහලා තියෙනවා. අහනවා. ඒකට අපි ඒක එසේමයි කියලා පිළිගන්නවා. එතකොට ඒක සත්‍ය දෙයක්නේ සත්‍ය දෙය පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා අසත්‍ය දෙය පිළිගත්තා නම් ශ්‍රද්ධාව නෙමෙයි ඒක මුලාවක් ඊළඟට සාරාංශික කල්පලක්ෂයේ තුල බුදුරු 24 නමක් පහළ වුණා ඒ 24 බුද්ධ ශාසන වලදී බුදු වෙන බවට විවරණ ලැබුවා කියලා අපි අහනවා අපි ඒක පිළිගන්නවා ඒක සත්‍ය දෙයක් විශ්වන්තරාත්භාවයේදී හත්වරක් මහ පොළොව කම්පා වනසේ පාරමී මුදුන්පත් කළා කියලා අපි අහනවා එතකොට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා සාදුත් කියලා. අන්තිම ආභාවයේදී බෝසතුන් වහන්සේ මෞකස පිළිසිඳ ගන්න දවසේ දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යහාරය සිදු වුණා කියලා අපි අහනවා. එසේම අපි පිළිගන්නවා. ඒ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවය. ඒ වගේම උපදින දවසේදී මිහිතලේට පියවර නැගුවා කියලා අපි අහනවා. ඒ වගේම සිංහනාද කළා කියලා අපි අහනවා. ඒවා අපි පිළිගන්නකොට ඒක ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. දෙකස් මහා පුරුෂ ලක්ෂණේ ශරීරය තිබුණා කියලා 89 වෙනි ලක්ෂණ තිබුණා කියලා අපි අහනවා. එතකොට ඒක අපි පිළිගන්නවා ඒක සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒ වගේම බෝසතුන් වහන්සේගේ ගිහි ජීවිතයේ සිදුවීම්, ඒ වගේම අභිනිෂ්ක්‍රමණය කිරීම, පැවිදි වීම, දුෂ්කර ක්‍රියා කාලයේ පැවැත්ම, ඒ වගේම බෝමුලාරා වැඩඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වූ ආකාරයේ ධම්සක් දසූ ආකාරය අපි අහනකොට ඒක පිළිගන්නවා නම් අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒකකට සරුවඥන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ ඒ සරුවඥන් වහන්සේ නාම රූප අවබෝධ කරගත්ත ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිසම්පාද මේවා අවබෝධ කරගත්තා. උන්වහන්සේ අරිහත් ගුණයෙන් යුක්තයි සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි ආදී නවආරහදි බුදු ගුණ අපි අහනකොට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න ශ්‍රද්ධා ලක්ෂණ ශ්‍රද්ධා. ඒ වගේම මේ සරුවඥන් වහන්සේ දේශනා කළ සමස කුලස් කර්මස්ථාන කියලා. ඒවා වැඩිමින් උපචාර සමාධි, අර්පණා සමාධි ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා, පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම ඒ සරුවඥන් වහන්සේ දේශෝ සුවිසුද්ධෝ සද්ධර්මය මුලිනුත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්, ਸਰව සම්පූර්ණයි. ඒක ඇසුර ඇත්තන්ද මෙලවස් සැප ලැබෙනවා, පරලවස් සැප ලැබෙනවා ආදි වශයෙන් ධර්මයේ ස්වාකාත ගුණය අපි පිළිගන්නවා. ඒක ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ධර්මයේ සාන්දෘෂ්ටික කෙනෙක් තමම්ම දැක ගන්න ඕනේ. මෙලොවම දකින්නත් පුළුවන් කියලා අපි ආන කොට ඒක ඇත්ත වශයෙන් පිළිගන්නවා. ඒක ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම මාර්ග කුසල කළොත් ඵලය ලැබෙනවාමයි කියලා එම තේම අපි පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම මෙහි එන්නේ මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන් තරම් ධර්මයේ නිවැරදි නෛර්යානිකයි කියලා අපි අහනවා. එතකොට අපි ඒක පිළිගන්නවා. ඒ පස්සේ ගුණේ පිළිගන්නවා. ඒක ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. සතර මාර්ග සතර ඵල ධර්ම සිතේ පහළ කරගන්නත් ඕනේ, නිර්වාණය සිතින් අරමුණු කරන්නත් ඕනේ නිසා ඕපනයිකයි කියලා අපි අහනවා. එතකොට ඒක එසේමයි කියලා අපි පිළිගන්නකොට සාධාරණ ලක්ෂණ සද්දා. ඒ වගේම ඒ ධර්මයේ දීර්ඝ කාලයක් දන් දීලා සිල් රැකලා භාවනා වඩලා දසපාරමී පුරලා නුවණ දිනු කරගත්තායටයි ආબોධ වෙන්නේ. නොන නැතියට ආબોධ වෙන්නේ නැහැ කියලා අපි අහනකොට පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි ගුනේ. ඒක අහනකොට ඒ කාන්තෙන් එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒ සංඝරත්නය ගැනත් එහෙමයි. සංඝරත්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ බැවින් සුපටිපන්නයි කියලා අහනවා. එතකොට ඒ එසේමයි කියලා අපි පිළිගන්නකොට සද්ධාන ලක්ෂණ සද්දා. ඍජු මාර්ගයේ පිළිපන්නවෙන් උජුපටිපන්නයි සංඝරත්නය කියලා අපි අහනවා. පිළිගන්නවා. ඒකත් සද්ධාන ලක්ෂණ සද්දා. එවාගෙම නිර්වාණ මාර්ගයේ පිළිපන්නවෙන් ඥායපටිපන්නයි කියලා අපි අහනවා. ඒක අපි පිළිගන්නවන්නේ සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම ආර්යවංශ ප්‍රතිපදාට පිළිපන්නවෙන් සාමීචපටිපන්නයි කියලා අපි අහනවා. ඒකයි සේමයි කියලා පිළිගැනීම සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. යදුන් ගණන් ඈත සිට ඇමෙත් කරන පූජාවත් මහත් ඵල කර දෙන බැවින් ආහුනෙයයි සංඝරත්නය කියලා හිතෙනවා. ඒක පිළිගැනීම සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව. එවාදෙම ආගන්තුක දාණයෙන් පවා මහත්ඵල කර දෙන බැවින් පාහුනේය සංඝරත්නය කියලා හිතනවා. පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනේය කියලා හිතනවා. ඒ පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම දොහොත් නගා වැඳීමෙන් පවා ලෞකික ලෝකෝත්තර සපන් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අංජලි කරණීය ගුණේ. ඒ පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම දෙවියන් මනුෂ්‍යයන් සහිත සියලුම ලෝක සත්‍යයට ලෞකික ලෝකෝත්තර ආනිසංස ඵල නෙලා ගන්න තියෙන උතුම්ම පින්කෙතයි අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයි සංඝරත්නය කියලා හිතනකොටම පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. එවාගෙම සීලයක් පිරුවොත් ඒකාන්තයෙන් සුගතියට යනවා කියලා අපි විශ්වාස කරනවා, පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. මෛත්‍රියේ වැඩුවොත් ඒ මෛත්‍රියෙන් දේශයේ තරහව නැති වෙනවා කියලා අපි දන්නවා. ඒක පිළිගන්නව අහනකොට ඒක ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒ වගේම කර්මස්ථාන භාවනා අතරින් අසුභ භාවනා වැඩුවොත් කාගේ ප්‍රහේන වෙනවා, යටපත් වෙනවා, ප්‍රථම ඥාන ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒක පිළිගැනීම ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. කසින භාවනා වැඩුවොත් ධ්‍යාන සමාපatti සියල්ලම පුදවන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවා. ආනාපාන සතිය වැඩීමෙන් රූප ඥාන සියල්ලම ලැබෙනවා කියලා අපි අහනවා. ඔය කියන ධර්ම කොටස් එකක් එකක් ගැන ඒක එසේමයි කියලා හිතින් පිළිගැනීමද කියනවා. ශ්‍රද්ධාවේ තියෙන ශ්‍රද්ධානේවත් ඇඳීම පිළිගැනීම. ඒක තමයි පළවෙනි අංකය. ඊළඟට සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධා කියේ මොකක්ද? දැන් අපේ සිත තරහක් යනවා. තරහක් යන වෙලාවේ අපේ තාපරිසුදු වෙන්නේ. ඒ වෙලාවේ මුහුණත් අප්‍රසන්නයි. ඇස් දෙකත් අප්‍රසන්නයි. වචනත් බොහොම අප්‍රසන්නයි. අපට තේරුම් ගන්න පුළුවන් මට සිතේ තරහක් ආවනි කියලා. තරහවන්න මොකද කරන්න ඕනේ? ඒ වෙලාවේ නපුරු වැඩක් කරන්න ඉස්සර මගේ හිත නිමා ගන්න ඕනේ කියලා හිතන්නේ කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙත් තරහගේ වෙලාවල් තිබුණා. උන්වහන්සේ මෛත්‍රී භාවනාවෙන් මේක යටපත් කරගත්තා. ඉතින් දැන් කරන්න තියෙන්නේ බෝසත්තුන් වහන්සේ වාගේ මම මෛත්‍රී කරන්න ඕනේ, ඉවසන්නට ඕනේ කියලා ගත්තකට ගිහිල්ලා මුණ හොදගෙන අඬලා හරි මුණ හොදගෙන මෛත්‍රී කරනවා, හිත හදා ගන්නවා, හිත නිවා ගන්නවා. නිවා ගන්න පුළුවන් උනේ කොහොමද? අර බෝසතුන් වහන්සේ ගැන හිතීම නිසානේ. බුදුරජාන් වහන්සේ දේශෝ බණපදයක් අනුම හිතලානේ. අන්න හිත පහදවා ගන්න ඇති. තරහ යන හිතේ පහදවා ගන්න පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, බෝධිසත්ත්ව චරිත ගැන, ශ්‍රාවක චරිත ගැන හිතලා. එතකොට හිතීමෙන් හිතීම සිදු උනේ ඒ ගැන පැහැදීම තිබිච්ච නිසානේ. එතකොට එයින් අර සමාජයේ බොරවෙච්ච හිත, බොඳවෙච්ච හිත, කිලුටුවෙච්ච හිත, නොසන්සුන් වෙච්ච හිත, නපුරු වෙච්ච හිත ඒ මොහොතේම සංසිඳුවා ගත්තා. අන්න හිතේ බොරවතර සංසිඳිච්ච මැණිකක් වාගේ ශ්‍රද්ධාව ඇවිල්ලා හිත පහදෙව්වා. අන්න ඒකට කියනවා ශද්ධ සම්ප්‍රසාදන ලක්ෂණය කියලා. ඒ වගේම තව සමහර රාග හිතක් ඇති වෙනවා. නැත්නම් මෝහ හිතක් ඇති වෙනවා, මාන්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් විචිකිච්ඡාවක් ඇති වෙනවා, සැකයක් ඇති වෙනවා. එහෙම නැත්නම් බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. දුකක් කනගාටුවක් ඇති වෙනවා. ශෝකයක් ඇඳීමක් වැළපීමක් ඇති වෙනවා. ඒ හැම වෙලාවෙම අපේ හිත අපිරිසුදු වෙනවානේ. දැන් අපි බලමු ලස්සන කෙනෙක් දැක්කා. හා හරි ලස්සනයිනේ කියලා හිතුවොත් අන්නේ තා පිරිසුදු වුණා. එතකොට අපි හිතන්නට ඕනේ බුදුරජාන් වහන්සේ කොහොමද මේ අවස්ථාවල පිළිපැද්දේ කියලා. එහෙම අවස්ථාවල පිළිපැදලා තියෙන්නේ අසුභේ සිහි කරනවා. නැත්නම් අනිත්‍ය බව සිහි කරනවා. නැත්නම් වෙනස් වෙන බව සිහි කරනවා. ඒ වගේ ඒකේ ආදීනව යනිච්චතාව, දුක්ඛතාව, අනත්තතාව, අසුභතාව සිහි කරනකොට අන්න බුදුගුණට අනුව බුදුරජාන් වහන්සේගේ වචනයට අනුව හිතුවා වෙනවා. එතකොට රාග හිතේ අපට යටපත් වෙලා යනවා. ඒ වගේම තවත් ගැඹුරට හිතනවා නම් විපස්සනාට ගැඹුරට හැරෙන්න පුළුවන්. ඒකෙන් කලක් හිත දිනු කරකපු කෙනෙකුට මේ ජීවේ සාමාන්‍ය එදිනෙදා සම්මුඛ වෙන අරමුණු වලදී. ඒ වගේම අපි ලස්සන ගුවන් යානයේ අධ්‍යක්ෂ කෙනෙක් හිටම හරි ලස්සනයි කියලා හිතනවා පොඩි ළමයි. නමුත් මේ ගුවන් යානේ අවුරුදු 100ක් තියෙන්නේ නැහනේ. අවුරුදු 100ක් තියෙන්නේ මේක කවදා හරි ගිරලා නැතිලා යනවා. අන්න අනිත්‍යතාවය හිතුවා. එතකොට ඒක ලස්සන කියලා හිතුවානේ ආශාවෙන්, තණ්හාවෙන්, ඒ තණ්හාවෙන් කොට හිතේ ඇතුනේ අපිරිසුදු බවක්. එතකොට මේ අනිත්‍යයි නැත්නම් වෙනස් වෙනවා කියලා කවුද දේශනා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ ගැනයි උඩ සිහි වුනේ. බුද්ධ ධර්මය ගැනයි හිතුනේ, බුදු බණයි සිහි වුනේ. එතකොට සමාගියට පහදුණා. අන්න ඒ වාගේ දැන් අපි හිතමු සමාගියට මාන්නයක් ඇති වුණා. තමන්ගේ ලස්සන ශරීරය නිසා හරි, එනකන් තමන්ගේ gedarodari නිසා හරි, තමන්ගේ ගෙමීමේ මට්ටම නිසා හරි, තමන්ගේ රැකියාවේ මට්ටම නිසා හරි මොනවාරි දෙයක් නිසා අපට මාන්නයක් ඇති වෙන්න පුළුවන් අනිත්‍යයට වඩා මම ලොකුයි කියලා. අන්නේතෝට හිත අපරිසදු වුණා. අපරිසදු වෙනකොටම අනේ මේ ආත්භාවයක් මේ සෑම දෙයක්මක් නැතිලා යනවනේ. අර ශරීරොත් මොංගලම් දෙනව මහණෙනි ඉස්සරහ හිතුවානේ. අපි මේ නැටුම් බලනවා. බොහෝ දිනෙක නළු නිළියව නටනවා, ගායනවා, වාදනය කරනවා. කෝටි ගණන් ජනයා මේක අහනවා, බලනවා, හිනා වෙනවා, අත්වලසන් ගන්නවා. තවරුදු 100ක් ගියාම මේ කොම ආහතර නැගුණු වලාකුළු ආගේ විසිරී යනවානේ. එක්කෙනෙක්වත් එක්කෙනෙකුට දකින්න නැති වෙනවානේ. අන්නේ වාගේ අපිට හිතන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ අපි මොන සම්පත් ඇතුව බබලමින් හිටියත් తాවකාලිකයි. ටික දවසකින් මේ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඔක්කොම වෙනස් වෙලා යනවා. තරුණ ඇත්තෝ වයසට යනවා. ලපටි ඇත්තෝ තරුණ වේතහා වයසට යනවා. ඒ වගේම ලස්සන ගෙවල් ඕවා නැති වෙලා යනවා. යස්න වාහන, යාන වාහන නැති වෙලා යනවා. දේපොළ අහිමි වෙනවා. රාජසන්තක වෙනවා. අලුන් පැහැර ගන්නවා. හැම දෙයකම තියෙන වෙනස් වීම. ඒක අහසට නැගිලා පොළොව දිහා බලන ඉන්නකොට හොඳට බලන්න පුළුවන් හිතින්. ඒ වගේ තමයි හැම දෙයක වෙනස් වීම දකින්න පුළුවන් උනේ. එතකොට අර මාන්නේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ අර රාහුල ස්වාමීන් වහන්සේට භාවනා හතක් දීලා තියෙන එකක් තමයි අනිමිත්තං රාහුල භාවනම් භාවයේහි. ඒ කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍ය බාහිතන්න කිව්වා. අනිත්‍ය බාහිතනකොට මාන්නය නැති වෙනවා. අන්න ඒක නිසා ඒ වාගේ හිතේ අපිරිසුදුතාවන් ආහම අපිට කරන්න තියෙන්නේ බුදු බණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය සිහි කරනවා. බුදුගුණ සිහි කරනවා, දහම් ගුණ සංඝ ගුණ සිහි කරනවා. එතකොට අපේ හිතේ පහදිනවා. අන්න ඒක තමයි සම්ප්‍රසාදන ලක්ෂණය කියලා කිව්වේ. සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ මේකයි. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ ඊටත් වඩා විශේෂයක්. සම්පක්ඛන්දන කියන්නේ ඉදිරියටම උද්දෝගයෙන්ම පස්සට නැවිලා ඉදිරියටම යන ශ්‍රද්ධාව. ඒකට නිදර්ශනක් දක්වනවා බුදුරජාණන් වහන්සේ ගංගාවක් ගලනවා. ගංගාවක් ගලනකොට දෙගොඩ තලා ගංගාව ගලනකොට මිනිස්සු යන්නේ බැරිව දෙපැත්තේ රොක් වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී බොහෝම නිරෝගී මිනිසෙක්, හොඳ උසමහත් මිනිසෙක්. කැසපොට ගහ ගන්නවා. කැසපොට කියන්නේ අමුඩ ගහ ගන්නවා. කැසපොට ගහගෙන මහා ලොකු යකඩාවක්, යකඩාවක් කියන්නේ යකඩ කඩක්. යකඩ පොල්ලක් ගන්නවා. යකඩ පොල්ල අරගෙන මේ වතුර දෙබෑ කරනවා. දෙබෑ කරමින් මිනිස්සු යාට මෙහාට එක්ක යනවා. ඒක නැත්ත කිසි බයක් නැහැ මේ වතුර. තනිත්තත් බයයි. අන්න ඒ වාගේ තමයි මේ සම්පක්ඛන්දන කියන වචනේ තේරුම පැනගෙන යනවා. නොබියව යනවා. නිර්භීතව යනවා. කුමකටද? දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, පැවිදි වෙන්න, ධ්‍යාන වඩන්න, විපස්සනා වඩන්න උත්සාහවන්තව යනවා. ඒ කියන්නේ දන් දෙන්න ගියත්, සීල රැකෙන්න ගියත්, වෙන වෙන පින්කමක් කරන්න ගියත් මේක බාධාවල් වෙනවනේ. සමාත සීතලයි. සමාත රස්නේ වැඩි. සමාත පාන්දර වැඩි. සමාත හැන්දෑවේ වැඩි. සමාරයේට බඩගිනි, සමාරයේට කුසපිරින මොනවා හරි එක ඉසරදී මොනවා හරි බාධාවල් එනවා. එක්කෝ පාරයන්යන් බාධාවල් තියෙනවා. නමුත් තමා හිතුව පින්කම කරන්නේ පස්සට යන්නේ නැහැ. මොනම දෙයක් බාධාවක් ආවත් ඔක්කොම පියමං කරගෙන මැඩගෙන ගිහින් අර පින්කම කරනවා. සීල රකින්නත් එහෙමයි. සීල රකින්නත් අනේ කොහොමද බඩගින්න ඉන්න අමාරුයි. එකතන වාඩිලා ඉන්න බෑ. කකුල් නමාගෙන ඉන්නත් බෑ. ඔය වගේ දුෂ්කරතා තියෙනවා. නමුත් මේ සම්පක්කන ලක්ෂණ ශ්‍රද්ධාව ආහම එහෙම නැහැ. ඒ කොහොම දරාගෙන ඔක්කොම දරාගෙන තමා හිත කුසලයේ කරගන්න ඉදිරිපත් වෙනවා. අන්න ඒවා තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා. භාවනා කරන්නත් එහෙමයි. ඉතින් අපට මොකද නිවන් දකින්න දැම්ම බෑනේ. ඉතින් කල් යවනවා. එහෙම නැත්නම් භාවනා කරන්න ගියාම ගොඩක් වෙලා එකතන ඉඳ වෙනවා. ඒකම අමාරු වැඩ. වේදනාව විඳින්න වෙන අමාරු වැඩ. ඕවා හිතනකොට පසුබට වෙන්නේ. ඒ ඔක්කොම බාධාවල් තමයි නැනගෙන තමයි භාවනාට යෙදෙනවා. ඔය වාගේ කවරෝ කුසල ක්‍රියාවක් කරන්න අවස්ථාව ලැබුණාම විශේෂයෙන් පස්සට ආදී නොතබා ඉදිරියටම ගිහින් ජීවිතේ පවා පරිණාමගෙන කරන කුසලයට කියනවා කුසල කිරීමට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. බොහෝ බෝධිසත්ව චරිතවල මේක දකින්න තියෙනවා. මේ කුඩා දරුවන්ට මතක ඇති අපේ බෝසතුන් වහන්සේ අර අනාථපිණ්ඩිකේ සිටුවරයා වගේ එක්තරා කාලයක සිටු කුමාරයෙක් වෙලා දන් අතක් පැවැත්තුවා. දන් අත කියන්නේ අපේ ලංකාවේත්නේ ඉන්දියාවේ ඉන්දියාව බොහෝම දුප්පත් මිනිස්සු ඉන්නවා. අදත් ඉන්නවා. ඒ දුප්පත් මිනිස්යන්න පෝෂත් අය දිනපතාම කෑම බීම ඇඳුම් පැළඳුම් දෙහෙත්තේ දෙනවා. ඒක තමයි දන් අත කියන්නේ. දන් අත කියන්නේ දිගට පවත් වෙනා යදානේ. දවසින් දවසේ ඇත්තෝ වැඩි වැඩියෙන් ඇවිල්ලා මේ දන් ලබා ගන්නවා. අර ලංකාවේ කතරගමෙම තියෙනවානේ දන් අත දෙනවා බොහෝ දෙනා ගිහිල්ලා. ඒ වාගේ මේ බෝසතුන් වහන්සේ දන් දෙන්න පටන් ගත්තා දුගී මගේ අසරණ යන්නේ බොහෝ කාලයක්. කොහොම දීගෙන යනකොට එක දවසක් ගන්ධමාදනි කියලා විශාල පර්වතයක් කියනවා හිමාල වනාන්තරයේ අනෝත්ත්‍ය තිර ළඟ එතන වැඩ ඉන්නවා පසේ බුදුරු. එක දවසක් හත් දවසක්ම නිරාහාරව ධ්‍යානසෝයෙන් නිරෝධ සමාපත්‍ය සෝයෙන් ඉඳලා මේ පසේ බුදුරජාණන් වහන්සේ ද්වේෂින් ගැලුවා අද දානේ කොතනින් ලැබෙයිද කියලා. ඒ මොහොතේම දානේ ලබන්නට උනේ දින හතක් ආහාර ගත්තේ නැහැ. සමාපත්තියන් හිටියේ. එතකොට දැක්කම මේ දෝසතුන් වහන්සේගේ දන්සැල. එතෙන් නම් දානේ තියෙනවා. අනිත්යන් වල තාම නැහැ. එතෙන් වැඩි ආහසෙන් උදේම. කළ මිදුලේ කෙළවරක පෙනී හිටියා. මිදුලේ කෙළවරක පෙනී ඉන්නකොට මොකද වුනේ? මිදුලේ මැද්දේ විශාල ගිනි අඟුරු මලක් නැවුණා. ඉතින් අර තවත් බොහෝ සිය ගණන් හිටිය සෙනඟ ඇවිල්ලා දානි ලබා ගන්නද ඒ ඇත්තෝ බහයට පත් වෙලා කෑ ගහන්න ගත්තා. ඒලා මේ දෝසතානන් වහන්සේ මොකද කලේ? එකාතකෙන් කෙලිබත් තලියක් අතට ගත්තා. අනිත් පැතෙන් හැන්දක් ගත්තා. හැන්ද අරගෙන ආවා මේ දොරකඩ ඉස්සරහට. දංසලේ දොරකඩ ඉස්සරහට ආවා. බානකොට බලන්න බැරි තරම් භයානක ගිනිවල. උන්වහන්සේ හිතුවා මෙතන නිකන් ගිනිවලක් හැදෙන්න බෑ. මේක දානාදී කුසල කරන්න බාධා කරන යම්කිසි නිසිදුතු දෙවිකෙනෝගේ අමනුෂ්‍යෝගේ වැඩක් වෙන්න ඕනේ. කවුරු නමුත් මේක මවාපත නැත්තමට පිනේවා කියලා අහස දෙස බැලුවා. බානුට අහසේ දේවතාවෙක් දිලිදිසි දෙසි හිටියා. ඇසුව තමුන් කවුද? මම වශවර්ධියේ පුත්‍රයා කිව්වා. නමුත් දෝසතුන් වාසේ කවදාකවත් බය නැහැ. උන්වහන්සේ ඇසුවා වසවර්ධ දීපුත්‍රයේ මේ ගිනි අඟුරු වල මැවේ තමුන්ද? ඔව් මමයි. ඒක් නිසාද? දාන වළක්වන්න. ඒතකොට බෝසතුන් වහන්සේ හිත ඇතුලේ පුදුම ආත්ම ශක්තියක් ඇති කරගත්තා. උන්වහන්සේ වසවර්ධ දීපුත්‍රයාට කිව්වා, වසවර්ධ දීපුත්‍රය උදෑනෙ එක්කෙනෙක් නෙමෙයි. සියක් දහහක් ආවත් මගේ දාන වළක්වන්න බෑ. මම දන් දෙන්නේ නැති බලන්නේ කියලා ඔහුට අභියෝගයක් කළා. අභියෝගයක් කළා නිකන් නෙමෙයි. Taman hitin hituwa mama kuda kalapatam paskamin dasa kusilin welikila niti pansiyen dakka pohaya ate siyen dakka satyai. E wageema laukika sapatak nopata buduba patame danwata pawathwa satyai. Mage denawa kiyanne man salakanu asatyai. ලව දානාදී පාරමී පුරා බුදුරු පසේ බුදුරු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. එම සත්‍යානුභාවයෙන් මේ ගියංගුරු වල මැද්දෙන් යමින් මට මේ දානේ දී ගන්න හැකි වේවා කියලා හිතෙන් අදිෂ්ඨාන කළා. හැබැයි බලාන් හිටියච්ච පුදුමෙට විශ්මයටපත් වුණා මේ කරන්න යන වැඩේ දැකලා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිතේ ආත්ම ශක්තිය කියන අර ශ්‍රද්ධාව. මේකට කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියලානේ. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ දානේ දුන්නොත් මට බුදු වෙන්න පුළුවන්. අන්න ශ්‍රද්ධාව. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ දානේ දුන්නොත් උනාසතා බොහෝ කලක් නිරෝගීව ජීවත් වීම නිසා බොහෝ දිනෙකට දාන අද කුසල කරගන්න අවකාශ ලැබෙනවා. ඒසම මගේ ජීවිතේ ගියත් කමක් නැහැ. මම මේ දානේ දෙන්නේ මේ කියලා අර ගිනි අඟුරු වල මැද්දට පන්න. මේක නම් පුදුම පණිල්ලක්. ලෝකුරා බුදු වෙන ආභාවයේදී කබන තබන පිරක් පාසන් නෙළුම් මල් පෙපෙන සිරිපතුලක් මේ උන්වහන්සේ ලැබෙන්නේ ඒකේ පෙරමිනිත්තක් වගේ මේ මහා පොළොව මැද්දෙන් ගිනි අඟුරු වල මැද්දෙන් විශාල රත රෝදයක් තරම් නෙළුම් මලක් පහළ වුණා. ඒකෝඩ තමයි පතුල මැදුනේ. උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රීතිය සන්තෝෂීමක් වුණත් නැහැ. උන්වහන්සේ ගාථාවක් කිව්වා. කාමං පතාමි නිරයං උද්දපාදෝ අවංසිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්දං පටිග්ගහ. ස්වාමීනි මම මේ ගිනි අඟුරු වල මැද්දේ පැන්නේ ඉෂ යටි කුරු වල වෙලා පා උඩු කුරු වෙලා මා ගිනි අඟුරු බාලපත් උනා කමක් නැ මගේ දන්සලට වැඩිය පින්කතක් වූ මේ උත්කමයන් වහන්සේ නොදී මම නවතින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් පැන්න ස්වාමීනි අනේ මගේ අතේ තියෙන දාණය පිළිගන්නසේකවා කියලා පිළිගන්නවා. මේක පුදුම දානයක්. බලානීතිය ඇත්තොම මනිතේදපත් වෙලා මහත්ණී සාදුකාර දුන්නා. වසවර්ධ ජීවිතුත්‍රයන් ලැජ්ජාවෙන් පැන ගියා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේට ගාථා දෙකකින් අනුමෙවනි දේශනා කළ පසේ බුදුරජාන් වහන්සේ පෙනී පෙනීම අහසින් වැඩියා. එලලා බෝසතුන් වහන්සේ පිළිසෙට කිව්වා සත්පුරුෂේනි බයෙන්ද පාපින්කම් කරන්න මේ බලන්න මම ජීවිතය ගැන නොබලා පැන්නනි මා හැසිරුණු ධර්මයේ මට ආරක්ෂාව සැලසුණානි එසා මගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ කුසලය ඔබ සමදෙන අනුමෝදන් වෙත්වා මේ ගිනි අඟුරු වල මැද්දට පැනගෙන මේ දන් දුන්න පිණින් මතු අනාගතයේ ලොවේහි එකලස් මහා කෙලෙස් කිනි නිවන ලොවට අමා මහ නිවන්සුව ලබා දෙන්නට ලෝසුරා බුදු බව ලැබේවා කිනුන් වහන්සේ පින් දෙමින් ප්‍රාර්ථනා කළා. මේ මාගේ එක જાතියක් නෙමෙයි. අනන්ත જાතිවල දන් දෙන්න සිල් රැන්න භාවනා කරන්න නොයෙක් පිළිවෙත් පුරන්න යන අවස්ථාවලදී යම් තාක් බාධක ඇති වුණා නම් ඒ සියල්ලම අභිභවාගෙන ඒ මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුල්ල තියෙනවා. ඒකට හේතුවනේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ ඉදිරියටම පැනගෙන යන ශ්‍රද්ධාව. මේකට අපි කියන උද්යෝගීමත් ශ්‍රද්ධාව කියලා. අන්න ඒක තමයි තුන්වෙනි අවස්ථාව ශ්‍රද්ධාවයි. හතරවෙනි එක ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව. ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කෙරෙහි මුල් බැසගත් ශ්‍රද්ධාවයි. ඒකද නිදර්ශනයක් කියනවා යම්කිසි ඉන්නක් හිටවනවා මේ රටවල් හිටවල තියෙන ඉනිනේ රටවල් ඉනි හිටවලා තියෙනවා කම්බි කණු හිටවලා තියෙනවා ඒ වගේ ඉන්නක් කම්බි කණුවක් වැලි ගොඩක් හිට ඒ දෙවන එක නටනවා ඒක හයිය නෑ ඒ වගේ මඩ හිටවන ඒත් නටනවා හයිය නෑ ශක්තිය නෑ නමුත් යම්කිසි කෙනෙක් ක්‍රියන් අටක් සියං අටක් දිග ඇති විශාල හර ඇති දැව කොටයක් හොයා ගන්නවා. ඒ කියන්නේ රියං කියන්නේ අඩි එකහමාරනේ. අඩි එකහමාරේවා අටක්. එතකොට ඔච්චර අඩි 12ක් ඒක දිගයි. එතකොට මේ අඩි 12ක් දිග විශාල දැව කඳ. දැන් ලංකාවේ තියෙන විශාල දැව ගස්. ඒ කියන්නේ මේ කළුවර අරට තියෙනවා. එහෙම නැත්නම් සියබල අරට තියෙනවා. ඇසල ගස් වල අරට තියෙනවා. නා ගස් වල අරට තියෙනවා. අපි ඉන්න නාවේ නාරණේ තියෙන විශාල නා. ඉන්න බැරි තරම් තුනුරුවන්ගේ ගුණ කෙරෙහි ස්ථීරව පිහිටුවාගත් ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ඕකප්පන. ඒක හතරෙන් අංකයයි. පස්වෙනි ශ්‍රද්ධාව කිව්වේ ආගම ශ්‍රද්ධාව. ආගම ශ්‍රද්ධාව කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී බුදු වෙන්න නියත වුණානේ. එදා පටන් නියත බෝසතුන් වහන්සේ නමක්. නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේ නමක්. නියත විවරණ ලබාගත්යන් පස්සේ ඔය දීර්ඝ කාලය තුල මොනම ශාස්ත්‍රීය කෙනෙක්වත් අදහන්නේ නැහැනේ. මොනම ශාස්ත්‍රීය කෙනෙක්වත් අනුව යන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර මිසදුරු ශාස්ත්‍රීය කෙනෙක් කියන්නේ භවයෙන් භවයට භවයෙන් භවයට උන්වහන්සේගේ සිතේ බුදු භවම සිහිපත් වෙමින් බුදු භවම පතමින් දන් දුන්නා. සීල රැක්කා, පැවිදි වුණා, ප්‍රඥාව දියුණු කළා, වීරිය දියුණු කළා, ශාන්තිය දියුණු කළා, සත්‍ය දියුණු කළා, මෛත්‍රිය දියුණු කළා, අදිෂ්ඨාන දියුණු කළා, උපේක්ෂාව දියුණු කළා. දසපාරමී පිරුවා. ඒ පාරමී පුරන්නට භවයක් භවයක් පාස උන්වහන්සේගේ සිතේ ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒක කවුරුත් කියලා දෙලා නෙමෙයි. දැන් අපට නම් මේ කුඩා කාලේම මව්පියව දෙන්න කියලා දෙනවනේ පුතා වඳින්න සාදු කියන්නේ කියලා. එහෙම කියන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. කෙනෙක් යොදවන්න අවශ්‍ය නැහැ. Taman වහන්සේටම හිතෙනවා. වඳින්න ඕන තැන වන්දනා කරනවා, සාදු කියන්න ඕන තැන සාදුකාර දෙනවා, දන් දෙන්න ඕන තැන දන් දෙනවා, සීල් රකින්න ඕන තැන සීල් රකිනවා. එවාගේ බණ අහන්න ඕන තැන බණ අහනවා. කාගේවත් විධානයක් නැතුවම තමන් වහන්සේට භවයෙන් භවයට මේ ගුණ පහළ වුණා. මිනිස්සෙක් නෙමෙයි, කිරිසන් සතුන් වෙලත් එහෙම වුණානේ. චූපාවන් වෙලා, පක්ෂීන් වෙලා, නාගයන් වෙලා, එවාගේ මේ මත්සියන් වෙලා පවා තමන් වහන්සේට භවයෙන් භවයට ශ්‍රද්ධා පිහිටලා තිබුණා. ඒ වගේ පසේ බුදු වෙන්න නියත වුණා නම්, කහත් වෙන්න නියත වුණා නම්, ඒ හැම දිනකටම භවයෙන් භවයට එවාගේ ශ්‍රද්ධාවක් පිහිටෙනවා. අන්නේකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ආගම කියන්නේ භවයෙන් භවයට එන, භවයෙන් භවයට පැමිණෙන ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. ඒක පස්වෙනි අංකයයි. දැන් අපටත් ඒක තියෙනවා කියලා හිතන්න පුළුවන් නේ. අපිත් මේ ලෝක කොච්චර මිනිස්සු හිටියත්, දැන් මේ මෙල්බන් නුවරම කොච්චර මිනිස්සු හිටියත් අපි ටික දෙනෙක් නේ මේ වාගේ බණ අහන් දෙන්නේ, දන් දෙන්න දෙන්නේ, වාගේ භාවනා කරන් දෙන්නේ. එනිසා අපට විශ්වාසයක් තියෙනවා අපි සසරදී මේ ශ්‍රද්ධාව දිනු කරගෙන ආපයතු කියලා. එනිසා අපි වාසනාවන්තයි, පුණ්‍යවන්තයි, ශ්‍රද්ධාවන්තයි, එන්සාම්බයි පාරමී පුරුණ අය. අපිට මේ භවයෙන් භවයට මේක එනවනේ. මේක හැබැයි අද නවතින්නේ නැහැ. කවදාහරි රහත් වෙලා පසේ බුදු වෙලා ලෝතුරා බුදු වෙලා තමයි අවසන් වෙන්නේ. එනිසා අපි මේක දිනු කරගන්නට ඕනේ. මෙන්න මෙහෙම භවයෙන් භවයට එන ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. අනික් කාණේ තමයි අධිගම ශ්‍රද්ධාව. ඒක තමයි 6 වෙනි අංකය. අධිගම ශ්‍රද්ධාව කියන්නේ විශේෂයි. අධිගම කියන්නේ ඊයේ පෙරේදා කෙනෙක් කියා මේ අධිගම කියන්නේ මොනවද කියලානේ. අධිගම කියනවා ධ්‍යාන සමාපatti ලැබීමටත් අධිගම කියනවා. මෙතන අධිගම කියන්නේ මාර්ගඵල ලැබීම. මාර්ගඵල ලැබන අවස්ථා හතරක් තියෙනවානේ. සෝවාන් මාර්ගඵලය, සකෘදාගාමි මාර්ගඵලය, අනාගාමී මාර්ගඵලයේ සහ අරහත් මාර්ගඵලයේ. ඔය කියන මාර්ගඵල ලැබුවා නම් ඒ ලබන තැනත්තාගේ හිතේ ශ්‍රද්ධාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ සෝවාන් වුණා නම් සෝවාන් වෙච්ච පුද්ගලයාගේවත් ශ්‍රද්ධාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මේ ජීවිතයේ ශ්‍රද්ධාව තිබුණත් ඊළඟ භව අපි දන්නේ නැහනේ. නමුත් සෝවාන් වුණාන් පස්සේ ඊළඟ භවයේත් ඒ ශ්‍රද්ධාව එසේම පිහිටෙනවා. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව. එක දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරදී වේළුවන ආරාමයට ආවා හොඳ වාසනාවන්ත පුණ්‍යවන්ත බ්‍රාහ්මණ මානවකෙක්. ඒ අතර නමක් තියෙනවා සූරම්බට්ඨ මානවක කියලා. සූරම්බට්ඨ. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට අර සද්ධාවෙන් ඇවිල්ලා බණ ඇහැවා. බණ අහනකොට ඒ තැනැත්තා සෝවාන් මාර්ගඵල ලැබුවා. දැන් සෝවාන් මාර්ගඵල ලැබලා බොහොම ගෞරවයෙන් බුද්ධ වන්දනා කොට සිය නිවසට ගියා. ඒ ගියාම ටික වෙලාවකින් ආවා තා බුදු කෙනෙක්. ගෙදරට ආවා. නියමම බුදු කෙනෙක් වාගේ. උසෙන් මහතෙන් හැදෙන් රුවෙන් පාටෙන් ලස්සෙනෙන් ඔක්කොම බුදු කෙනෙක් වාගේ. ඉතින් ඇවිල්ලා මේ සුවරම්බට්ට මානුකතුමාට කිව්වා මානවකය මං ටික වෙලාවකට ඉස්සලා ඔබට බණක් කිව්වනේ. සීල සංස්කාර අනිත්‍යයි. සීල සංස්කාර දුක්ඛයි. සීල සාධර්ම අනත්තයි කියලා. එහෙම නෙමෙයි. සමහර සංස්කාර තියෙනවා නිත්‍යයිනේ. සමහර සංස්කාර සැපයිනේ. සමහර දේවල් ආත්ම තියෙනවානේ. එනිසා එකක් තේරුම් ගන්න කියලා එහෙම කිව්වා. හරියට බුදුරජාණන් වහන්සේගේ කටහඬින්මයි මේ කියන්නේ. එතකොට මේ සූනම්බත් මානෝක හිතුවා බුදුවරයන්ට වචන වරදින්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්ම දේශනාවක් කළා. කවදාකවත් උන්වහන්සේ දෙගිඩියා වචන කියන්නේ නැහැ. දෙගිඩියා කියන්නේ දෙපැත්තට යන වචන කියන්නේ නැහැ. ඇත්ත වෙන බොරු වෙන වචන කියන්නේ නැහැ. ඇත්තමයි කියන්නේ. ඒකාන්ත ඇත්ත වචනමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අය පස්සේ වරදින්නේ නැහැ වචන. සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං. සබ්බං වාචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං. සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං. බුදුවරයන් වහන්සේලගේ වචන නුවණින් යුක්තයි පිටකරන්නේ. ඒ වගේම සිටිවිලි නුවණින් යුක්තවයි පවතින්නේ. කයින් කරන ක්‍රියා නුවණින් යුක්තවමයි පවතින්නේ. මේනම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු කෙනෙකුගේ වේශයෙන් ආපු අභූතයක් වෙන්න ඇති කියලා අසුවා තමුන් කවුද කියලා. එතකොට කිව්වා මම වසවර්ධ දීපුත්‍රයා කියලා. මෙතුම අසුරුසනක් ගාලේ කිව්වා වසවර්ධ දීපුත්‍රයේ ඔබ වගේ එක්කෙනෙන්නේ දහහක් ආවත් මා ලබාගත් ආභෝධය වෙනස් කරන්නේ නැහැ කියලා අසුරුසනක් ගන්නකොට මාර්යා ලැජ්ජා වෙලා අතුරුදහන් වුණා. මෙන්න මේ වාගේ සිදුවීම් තියෙන බුදුසසුනේ. ඒ කියන්නේ තමා ලබාගත් අධිගමයේ පිහිටි ශ්‍රද්ධාවක් සොලවන්න බෑ මාර්යාටවත්. තවත් ඔය වාගේ අර කුෂ්ඨ රෝගියෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී තමාගේ සිතේ සෝවාන් මාර්ගඵල පහළ වුණා නම් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පහළ වුණා නම් මොනම මාර්යාකට මාර්ග කෙනෙකුටවත් ඒ ශ්‍රද්ධාව ඒ පිළිගැනීම විනාශ කළ නොහැකි වෙනවා. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව. දැන් එතකොට අපි ශ්‍රද්ධාවේ ප්‍රභේද හයක් කියවනේ. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ සිතේ පිළිගැනීම. සම්පසාදන ලක්ෂණ සද්ධා කියන්නේ හිතේ අපිරිසුදු බවක් වුණාම තුනුරුවන්ගේ ගුණ සලකලා බෝසත් ගුණ සලකලා හිත පහදවා ගැනීම. සම්පත්කන්දන ලක්ෂණ සද්ධා කියන්නේ කුසලයක් කරන්න ඉදිරිපත් වෙනකොටන බාධාවන් මැඩ පවත්වාගෙන කුසලයේ කිරීමේ උද්‍යෝගීමත් සද්ධාව. ඕකප්පන ලක්ෂණ සද්ධාව කියන්නේ තමන්ගේ හිතේ තුනුරුවන්ගේ ගුණ පත්ලටම පිටුවාගෙන නොසැලෙන තරම් ශ්‍රද්ධාව ස්ථිර කර ගැනීම. ආගම ශ්‍රද්ධාව කියන්නේ භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කියන්නේ මාර්ගඵල ලැබීමෙන් පිහිටන ශ්‍රද්ධාව. දැන් අතොට මේ සූත්‍ර දේශනාවේ සඳහන් වුණානේ ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇතිවීම නිසා ස්වාමින් වහන්සේ ළඟට එනවා. සංඝ රත්නයේ වෙතේනවා. බුද්ධ රත්නයේ වෙතේනවා. එතකොට උපසංකමති කියන්නේ එනවා සමීපයේදී නැවිලා වැඳ නමස්කාරයෙන් වාඩි වෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. මේ ශ්‍රද්ධාව නිසා නැවත නැවතත් එනවා. නැවත නැවතත් එමින් වන්දනා කරගන්නවා. එවාගෙම ගෞරවය දක්වනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එසේ එමින් එමින් බොහෝ අවස්ථාවල යමක් අහන්ඳ ඇහුම්කන් දෙනවා. යමක් අහන්ඳ ඇහුම්කන් දෙනවා. ඒ කියන්නේ බණ පදයක් අහන්න හුම්කන් දෙනවා. ඕවිත සෝතෝ ධම්මං සුනාති. ධර්මයක් දේශන වෙලාවේ වටපිට බලන්නේ නැහැ, උඩමිඹ බලන්නේ නැහැ, අත්පායහා මෙහා නමන්නේ හරවන්නේ නැහැ. සමාධියකට සමවැදෙන වාගේ නිසංසල වෙඳගෙන දේශවන් නමාගෙන සිහියෙන් නුවණින් ඒ දේශනෙට සවන් දෙනවා. ඒකයි ඕවිත සෝතෝ ධම්මං සුනාති. සුත්වාන ධම්මං ධාරේති. කලයකට වතුර පුරවන්න වාගේ ඒ කියන දහම් පද හිතේ දරා ගන්නවා, පුරව ගන්න, හිතේ පුරව ගන්න, අතුලක් කර ගන්නවා. සුත්වාන ධම්මං ධාරේති දසානං ධම්මානං අත්තම් පඤ්ඤාය උපපරික්කති. එසේ සිටියේ දරාගත් දහම් පදවල තේරුම නුවණින් කල්පනා කරනවා. ඒ බණහල යම්මින් ගමනක් හිතෙනවා. නැවත නැවතත් හිතෙනවා. මේක තේරුම් හිතෙනවා. අත්ථූප පරික්කතෝ ධම්මා නිජ්ජානං කමන්ති. එසේ නුවණින් කල්පනා කරන්න කරන්න ඒවා වැටහෙنده පටන් ගන්නවා. මේක තමයි හරි. මේක තමයි හරි. මේක තමයි මේකේ අර්ථය කියලා නිවැරදිව වැටහෙනවා. ධම්ම නිජ්ජානක්කාන්තය සති ඡන්දෝ ජායති. අන්න ඊට පස්සේ තමයි බලවත් ඕනකමක් ඇති වෙනවා. මං සීල් රකින්න ඕනේ. මං මත්යන් අත්හරින්න ඕනේ. මං මස් කෑමක් අත්හරින්න ඕනේ. මං බොරු කීමක් අත්හරින්න ඕනේ. මං වෙනත් වෙනක් කියන මගේ අඩුපාඩුකම් අත්හරින්න ඕනේ කියලා අන්න ඡන්දයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඕනකමක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා සීල් රකින්න. මං මෛත්‍රිය වඩන්න ඕනේ. මං අසුභය වඩන්න ඕනේ. මම ආනපාන සතිය වඩන්න ඕනේ. මම හිත දියුණු කරන්න ඕනේ. මං නුවණ දියුණු කරන්න ඕනේ. ආදි වශයෙන් තමා අවශ්‍ය අවශ්‍ය දේවල් ගැන කුසල ක්‍රියාවන් ගැන ඡන්දේ කැමැත්ත ඇති වෙනවා. ඡන්දේ ජාතෝ උස්සහති. එසේ හිතේ කැමැත්ත ඇති නිසා උස්සාවන්ත වෙනවා. කාලසටහන් හදා ගන්නවා. අවල් වෙලාවට මම භාවනා කරනවා. අවල් වෙලාවට මම බුදුන් වදිනවා. අවල් වෙලාවට මම මෛත්‍රිය වඩනවා. ඔක්කොම තමන්ගේ උත්සාහයෙන් සංවිධාන කර ගන්නවා හිත ඇතුළෙන්ම. ඊළඟට උස්සහති. උස්සහිතා තුන යති. ඊට පස්සේ තමන්ම තීරණය කරනවා මට මෙච්චර දුරට භාවනා කරන්න පුළුවන් මෙච්චර සීල් රැකෙන්න පුළුවන් මට මෙච්චර හිත සමාධි කරන්න පුළුවන් මෙච්චර බණ ඉගෙන ගන්න පුළුවන් ඔක්කොම තමන් කළ යුතු පිළිවෙත් ගැන තමන්ම තමන් තීරණය කර ගන්නවා. ඊළඟට තුනීත්වා පදහති. ඊට පස්සේ නියම වීරියෙන් වැඩ කරනවා. නියම වීරියෙන් වැඩ කරන අර ශ්‍රද්ධාවයි නුවණයි පෙරටකොටගෙන උත්සාහයෙන් වැඩ කරනවා කියන්නේ පිළිවෙත් පුරනවා ගුණ පුරනවා පින්කම් වලේ දෙනවා. පහිතත්ෝ කායන කියේ පරම සත්‍යං සත්‍චිකරෝති. ඒ කියන්නේ ගැඹුරු තැන. ඒකනේ දැන් අපි මේ බණ අහලා ඒ අනුව සීල් රකිනවා භාවනා කරනවා. ওই භාවනා කරනවට අපට යම් දවසක පුළුවන් වෙනවා සිතේ සමාධිය උපදවන්න. ධ්‍යානත් උපදවන්න පුළුවන් වෙනවා. ධ්‍යානයෙන් නැගිටලා නැත්නම් ධ්‍යානයේ හිත දියුණු කරගෙන විපස්සනාවටත් හැරෙනවා. ඔය ඔක්කොම පේළියෙත් මේක වශයෙන් කියුනේ. එතකොට විපස්සනා වඩලා තමා සසරදී දාන ආදී පාරමී සපුරාගෙන ආපු කෙනෙක් නම් අද ගන්න උත්සාහය නිසා සෝවාන් මාර්ගඵලයේද ලබනවා. සකදාගාම මාර්ගඵලයේද ලබනවා. අනාගාම මාර්ගඵලයේද ලබනවා. අරහත් මාර්ගඵලයේද ලබනවා. යම් හේකේ මේ ජීවිතේ නොලැබුණොත් මසු භවයන් හිදී ලබන්ට හේතු වෙනවා. ඒතකොට එතනයි කියවුනේ හිතෙන්දී අර පහිතත්වෝ කායනකේ පරම සත්‍යං සච්චිකරෝති කිවෙන් නාමකයින්. නාමකය කිව්වේ ප්‍රඥාව මෙතන සෝවාන් මාර්ගඵල නාමකයක්. සකදාගාය මාර්ගඵල නාමකයක්. අරහත් අනාගාය මාර්ගඵල නාමකයක්. අරහත් මාර්ගඵල නාමකයක්. නාමකය කිව්වේ එතන එක චෛත්‍ය සිතක් නෙමෙයි. චිත්තචෛතසික රාශියක් එතන තියෙනවා. වැඩිම ගානේ චිත්තචෛතසික 36ක් ඔතන තියෙනවා. ඒකයි කය කියලා කියන්නේ. කය කියන්නේ සමූහය කියන එකයි. චිත්තචෛතසික සමූහයට කියනවා නාම කය කියලා. රූපයක් නෙමෙයි. නාම කය. ඒ නාම කයින් මේ ධර්මය අවබෝධ කරගන්න මොනවද? පරම සත්‍යං. පරම සත්‍යං කියන්නේ ඒකාන්තේම සත්‍ය හතරක් තියෙනවා. ඒකයි පරම සත්‍ය කිව්වේ. මොනවද ඒකාන්ත සත්‍ය හතර? දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. දුක්ඛය දුක්ඛ වශයෙන් ආબોධ කරගන්නවා. සමුදය සමුදය වශයෙන් ආબોධ කරගෙන ඒක ප්‍රහාණය නැති කරනවා. නිරෝධය වෙන නිර්වාණය අරමුණු කරගන්නවා. ඒ අරමුණු කරගන්න හිතේ ආර්ය අෂ්ටායක මාර්ගයේ භාවිතා මුදුන් පමුණුව ගන්නවා. මෙන්න මේකයි පරම සත්‍ය හතර. ඒවා නියම විදිහට තමම ආબોධ කරගන්නවා. ඊළඟට පඤ්ඤාකෙනං අතිවිච්ඡේ ප්‍රස්සති. ඊළඟට තමන් දැනගන්නවා මං අහවල් මාර්ගයටපත් වුණා. අවල් ඵලයටපත් වුණා. අවල් ලක්ෂණ නිවනට මන් නිවන මත පෙනුණා. එවාගේ මගේ හිතේ මෙච්චර කෙලෙස් නැති වුණා. ඔක්කොම තමන්ව නුවණින් දැක ගන්නවා. අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ශ්‍රද්ධාව කියන එක මගඵල නිවන දක්වාම සැප අස්තනු ලබා දෙන බීජයක්. එවාගේම ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම සියලු සම්පත් ගෙන දෙන උතුම් වස්තුවක්. ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම සිතූපැතූ දේ අත්කර ගන්න අත. ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම ගමන් කරන්න සැපදායක ගමනක් යන්න මඟ වේදමක්. මේ මුන්වහන්සේ දේශනා කළ ඇතන එක එක අවස්ථාවල. දැන් අපි සලකා බලමු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර මව්පියන් උපස්ථාන කරපු දවසේ පටන් සිටේ ඇති කරගත් ශ්‍රද්ධාවෙන් දීර්ඝ කාලයක් අති දීර්ඝ කාලයක් බෝධිසම්භාර පුරාගෙන ඇවිල්ලා ඒ ශ්‍රද්ධාව මුල් කොටගෙන ප්‍රඥාවත් ලියු කර ගනිමින් ප්‍රඥාව ප්‍රධාන කොටගෙන ඒ මහෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදු වුණා. අන්න ශ්‍රද්ධාව උන්වහන්සේට මහ වස්තුවක් වුණා. ලෝතුරා බුදු වුණා. ශ්‍රද්ධාව උන්වහන්සේට බුදු වීම සඳහා කුසල බීජයක් වුණා. එවැගේම ශ්‍රද්ධාව නිසා උන්වහන්සේ සුවසේම සුවසේ කියන්නේ අතරමන් නොවීම දීර්ඝ කාලයක් පෙරම් පුරාගෙන ආව ශ්‍රද්ධාව උන්වහන්සේට මඟ වියදමක් වුණා. එවැගේම ඒ ශ්‍රද්ධාව සියලුම බුද්ධත්වයට දක්වා සම්පන්න ලබන්න අතක් බවට පත් වුණා. මෙන්න මේක තමයි අපටත් අවශ්‍ය වන්නේ. අපේත් මේ බණ අහමින්, දන් දෙමින්, සීල් රකිමින්, භාවනා වඩමින්, අනිකුත් මෞඛ්‍ය උපස්ථාන ආදී කුසල කරමින් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ సంతානේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පුරුදු කරගත්ත මේ ශ්‍රද්ධාව අපටත් දිනු කරගන්න ලැබේවා. ඒ ශ්‍රද්ධාව අදටින් මේ නිවන දක්වාම භවයෙන් භවයට පුරපස වඩන හදක් වාගේ අපේ సంతානේ වැඩි දියුණු වේවා. ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රඥාව ඇතුව දස පාරමී පුරා ගන්න අපට ලැබේවා. දස පාරමී පුරමින් ශ්‍රද්ධා මුල් කොට ප්‍රඥා මුල් කොටගෙන මතුවනාගතයේදී දිව්‍ය මානුෂාදී සම්පත් ඉක්මවා ගෙහිලා සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අරිහත් මාර්ගඵලයෙන්ව රහත් බෝධියේ පසේ බෝධියේ ලෝතර අභිසම්බෝධියේ දක්වාම යාගන්නට අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් දරු පිරිසක් ශිෂ්‍ය පිරිසක් වශයෙන් අපට ශ්‍රද්ධා මුල් කරගෙන යාගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් හරියටම පැයක් ගත වුණා කාලයේ මෙතෙක් වේලා පින්නතුන් මං එකනවර දැල්වෙන පහන්සිලුවක් වාගේ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බණ පදයට සවන් දුන්නා. කොහොම සරල දේශනාවක් නෙමෙයි, ගැඹුරු දේශනාවක් නෙමෙයිනේ. මෙතෙක් වේලා අපි බුද්ධ පූජා පවත්වා, බෝධි පූජා පවත්වා, සීලයක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසලයේ බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝ පූජාවක් වේවා, ගුරු පූජාවක් වේවා, අපට පාරමිතාවක් වේවා. මේ කුසලය අපේ පරලෝකයේ ඥාතීන්ද ලැබේවා, ජීවත්වන ඥාතීන්ද ලැබේවා, ආරක්ෂක දෙවියන්ට ලැබේවා, සියලු සත්වයන්ට මේ පින ලැබේවා. ඒ සෑම දිනකටත් අපටත් මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ අපරාජිතව නිවේසනසේ පැමිණවදාළ අජර අමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනාභිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ධර්මාන් ශාස්නා පැවැත්වු අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ